සදහවත් වාසනාවන්ත පින්තුනි, අද අප පැහැදිලි කරන්නට බලාපොරොත්තු වෙන්නේ ධම්මපදයේ අපමාද වර්ගයේ වෙන හතරවෙනි ගාථා ධර්මය. මෙලොව ඉපදෙච්ච සත්‍යයකට යසස නැත්තම් කීර්තිය ලබා ගැනීමට හේතු වන කරුණ හතක් විස්තර කරන ගාථා ධර්මය. උත්තානවතෝ සතිමතෝ සුචිකාම්මස්ස නිසම්මකාරිනෝ සංයතස්සච ධම්මජීවිනෝ අප්පමත්තස්ස යසෝභි වඩ්ඩති. මේ ගාථා ධර්මයෙන් භාගතුන් වහන්සේ ප්‍රධාන වශයෙන් පැහැදිලි කරන්නේ කීර්තිය ලබා ගන්න, යසස ගෞරවය ලබා ගන්නට කුමක්ද කළ යුත්තේ කියන එක. මනුෂ්‍යයන් වන අප හැමදෙනාගේම බලාපොරොත්තුව ජීවිතයේ සතුටෙන් සැනසීමෙන් ගත කරන්න. එහෙදී හුදෙකලා අපි ආර්ථිකයෙන් අධ්‍යාපනයෙන් ඉදිරියට ගිහිල්ලා කෙනෙකුගේ ජීවිතයේ ඉහළම පරමාර්ථය තමයි කීර්තිමත්ව සමාජය තුළ ගෞරවාන්විතව ජීවත් වීම. අන්නේ සඳහා හේතු වන කරුණ හතක් භාගතුන් වහන්සේ මේ ගාථා ධර්මයෙන් පැහැදිලි කරනවා. උත්තානවතෝ උත්සාහයෙන් වැඩ කටයුතු කිරීම, සතිමතෝ සිහිය, සුචිකම්ම නිවැරදි කර්මාන්ත, කායිකව වාචිකව මානසිකව කරන නිවැරදි කර්මාන්ත, නිසම්මකාරිනෝ විමසා බලා නුවණින් කටයුතු කිරීම, සංයතස්සච සංයතශීලී බව සංවරය, ධම්මජීවිනෝ ධහමට අනුව කාලය ගත කිරීම, අකුසලෙන් මිදලා කුසල කරමින් සිත පිරිසුදු වාසය කරන දැහැම ජීවිතය, අප්‍රමත්තස්ස යසෝ විවඩ්ඩති, අප්‍රමාදී පුද්ගලයාගේ කීර්තිය වැඩෙනවා කියන එකයි මේ ගාථාවෙන් තේරුම. පින්නතුනි, මේ ගාථාවේ අඩංගු ප්‍රධාන කරුණු හත අපි කෙටියෙන් විමසලා බලමු. පළවෙනි කාරණය උත්සාහවන්තභාවය. කුඩා කාලයේ අපි අධ්‍යාපනය සඳහා මහන්සි වෙනවා. ඊළඟට අපි ධර්මිකව ධනෙ උපයන මහන්සි වෙනවා. මෙන්න මේ අධ්‍යාපනික හා ආර්ථික වශයෙන් උත්සාහය සිදු කරලා ඊළඟට ඉහළම උත්සාහය ලෙස දක්වන්නේ ආධ්‍යාත්මික වශයෙන් ලබන්න පුළුවන් කටයුතු සඳහා කෙරෙන උත්සාහය. එතකොට මෙන්න මේ සඳහා යම්කිසි කෙනෙක් ක්‍රියාත්මක වෙනවා නම් ඒක තමන්ගේ යස්ස කීර්තිය ලබන්නට හේතුවක් වෙනවා. දෙවෙනි කාරණය සතිමතෝ කියපු විදිහට සිහියෙන් කාලය ගත කිරීම. හැම වෙලාවෙම තමන් කරන්නා වූ කටයුතු ගැන මන අවධානයෙන් සිහියෙන් වාසය කරනවා නම් අපට අපේ ජීවිතය තුළ සිදුවන අයහපතින් මිදෙන්නටත් යහපත සඳහා වැඩිපුර කාලයක් කැප කරන්නටත් මේ සතිමත් බව අපට හේතු වෙනවා. ඒ තුළින් ආධ්‍යාත්මික වශයෙන් දිනු වෙන වගේම මෙලොව වශයෙන් තමන්ට අයහපත් දේවල් වලින් වැළකීලා යහපත සිදු කරගන්නට අවස්ථා උදා වෙනවා. තුන්වෙනි කරුණ තමයි සුචිකම්මස්ස යහපත් කර්මාන්ත, නිවැරදි කර්මාන්ත. කායිකව වාචිකව මානසිකව අපි යමක් කරනවා නම් මනසාචේ පසන්නේන භාසති වා කරෝති වා කියපු විදිහට හිත මෛත්‍රියෙන් පරිත්‍යාගශීලීත්වයෙන් නුවණින් පවත්වා ගනිමින් පිරිසුදු සිතින් කරන්නා වූ කියන්නා වූ සිතන්නා වූ දේවල් වලටයි සුචිකම්ම කියලා කියන්නේ. පින්නතුනි, අපේ බලාපොරොත්තුව සතුට සැනසීම නම් අප තොන්දරින් සිදු කරන සියලු දේ සිත පිරිසිදුව සිත කරන්ට අපි ක්‍රියාත්මක වෙන්නට ඕන. අන්නේ කරුණ තමයි මේ සුචිකම්ම කියන කරුණෙන් අවධාරණය කෙරෙන්නේ. හතරවෙනි කාරණය නිසම්මකාරිනෝ විමසා බලා කටයුතු කිරීම. අපට උත්සාහය තියෙන වගේම සිහිය තියෙන වගේම අප දෛනිකව කරන්නා වූ දේවල් ගැන මනා නුවණින් විමසීම් සහගතව ස්ථානෝචිත ප්‍රඥාවෙන් කටයුතු කරන්නට ඕන. එහෙම නොවුනොත් අපි අර මහන්සියෙන් උපයපු ධනය සසරින් කළා වූ පින්කම් වලින් ලැබපු මේ උපදි සම්පත්තාදී මේ සියල්ලම සුගතිය අපට එක මොහොතින් අනර්ථය පිණිස හේතු වෙන්න පුළුවන්. අනේ නිසා අපි අධ්‍යාපනයෙන් උත්සාහයෙන් කටයුතු කරන වගේම හැම මොහොතෙම මනා නුවණකින් ස්ථානෝචිත ප්‍රඥාවෙන් කටයුතු කිරීම තමන්ගේ යසස කීර්තිය දිනා ගන්නට මෙලව ජීවිතයේ සපරත්වයට සංසාර ජීවිතයේ විමුක්තිය සඳහා හේතු වෙනවා. හතරවෙනි කරුණ සංයතස්සච කියපු විදියට සංයතශීලී ක්‍රියාවන්. අපේ කායික වාචික සංවරයෙන් යුක්තව සංවරව කටයුතු කිරීම විශේෂයෙන් ඉවසීම පාදක කරගත්තු දැහැමි ජීවිතය මීට අපට සම්බන්ධ කරන්න පුළුවන්. සංයතශීලී ගමන් විලාසය සංයතශීලී කායික වාචික ක්‍රියාවලියත් අපට කීර්තිය ලබන්නට හේතු වෙනවා. අප ඇසුරු කරන බොහෝ දෙනෙක් අපට ආදරය ගෞරවය සෙනෙහස දක්වන්නේ අපේ බාහිර ක්‍රියාවන් දෙස බලලා. එහිදී අපේ හැසිරීම දෙස අපේ වචනය දෙස බොහෝ දෙනෙක් අවදිමත් බවින් බොහොම විමසිලිමත්ව වාසය කරනවා. අන්නේ නිසා අපේ අභ්‍යන්තර ගුණ ප්‍රකට වෙන ප්‍රධාන මාධ්‍ය තමයි අපේ කතාව සහ හැසිරීම. අන්න ඒ ස්ථාන දෙකට සංවරය එකතු කරෝති අපට බොහෝ දෙනෙක්ගේ හිත දිනා ගන්නටත් අපේ මෙලව ජීවිතය සාර්ථක කරගෙන කල්යාණ මිත්‍රත්වයේ ඇසුරින් අපේ සසර ජීවිතයේ නුක්තිය සඳහා මෙය බෙහෙවීම උපකාරවත් වෙනවා. හයවෙනි කරුණ ධම්ම ජීවිනෝ ධර්මාන්විත ජීවිතය. ධහමට අනුව කාලය ගත කිරීම සද්ධර්මය ප්‍රධාන වශයෙන් කෙටියෙන් දැක්වොත් සම්බපාපස්සකරණං අකුසලෙන් මිදිලා පාපෙන් මිදිලා කුසල සුඛ සම්බදාකේ පිළිදෙයට දානාදී පින්දහම් සීලාදී ප්‍රතිපත්ති සම්පූර්ණ කරමින් සචිත්ත පරියෝධපනං කියපු විදියට සිත පිරිසිදු වෙන විදියට සමාධිය ප්‍රඥාව වැඩීම නැත්නම් සතිපට්ඨානේ දිනු කිරීම සඳහා අපේ ජීවිතය යොමු කරලීම මෙන්න මේ දැහැමි ජීවිතයේ අපට මෙලව ජීවිතයේ සැනසීම සඳහා විශේෂයෙන් අප ඇසුරු කරන අනිත්‍යයේ ජීවිතවලට ආදර්ශයක් ආලෝකයක් සැනසීමක් ප්‍රසාදයක් ඇතිවීමටත් බෙහෙවින්ම හේතු වෙනවා. මේ දැහැමි ජීවිතයේ ප්‍රධාන පදනමක් විදියට පංචශීල ප්‍රතිපදාව අපට දැක ගන්න පුළුවන්. පංචශීලයේ තුල පිහිටලා පරිත්‍යාග ශීලයෙන් මෛත්‍රියෙන් අප වාසය කිරීම දහමට අනුගතව ගත කරන ජීවිතයක් විදිහට සලකන්නට පුළුවන්. ධම්ම ජීවිනෝ යනුවෙන් සඳහන් කරන්නේ මෙයයි. හත්වෙනි කරුණ අප්‍රමත්තස්ස අප්‍රමාදීව කටයුතු කිරීම. අලස බව දුරු කරලා අනලස්ව ඉගෙන ගන්න කාලේ මහන්සියෙන් ඉගෙන ගැනීමත් ධනයෝ පේන සමයෙහි ධාර්මිකව මහන්සියෙන් දහඩේම රුපුරු වගුරවලා ධනෙ ඉපයීමත් ඒ වගේම ආධ්‍යාත්මික ජීවිතයට කැප වෙලා අප්‍රමාදීව විශේෂයෙන් සිහිය සතිමත් බව භාවිත කරමින් අනලස්ව කටයුතු කිරීම තමයි අප්‍රමාදී බව කියලා කියන්නේ. කිසියම් කෙනෙක් මෙන්න මේ ලක්ෂණ හත උස්සාවන්ත බව සතිමත් බව පිරිසුදු කර්මාන්ත විමසා බලා කටයුතු කිරීම සංයතශීලී ජීවිතය දැහැමි ජීවිතයට අප්‍රමාදී බව කියන මේ කරුණු කිසියම් කෙනෙක් මේ ජීවිතයේ පිළිපදිනා නම් ඒ කෙනා අධ්‍යාපනික වශයෙන් ආර්ථික වශයෙන් දිනු වෙලා නිරෝගීව කාලය ගත කරන අතර තම ඇසුරු කරන අනිත් අයගේ ප්‍රසාදය විශ්වාසය දිනු කරගෙන කෙනෙකුගේ ජීවිතයේ නම අභිමතාර්ථයක් වන ප්‍රශංසාව කීර්තිය යසස සහිතව ගෞරවාන්විත ජීවිතයක් ගත කරන්නට අපට මේ සියලු කරුණු උපකාරවත් වෙනවා. එනිසා අප මේ උතුම් ගාථාරත්නේ අපට පෙන්වා දෙන කරුණු හත හැකිතාක් දුරට ජීවිතය තුළින් ක්‍රියාත්මක කරමින් අප්‍රමාදීව කටයුතු කරන්නට උත්සාහ ගත්වමින් අපේ ජීවිතයේ දිනෙන් සතුට වැඩි කරගෙන කීර්තිමත් ජීවිතයක් ගත කරගෙන සසර ජීවිතයේ ජය ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ සඳහා කටයුතු කරන්නට ඔබට ශක්තිය ධෛර්යය නිරෝගී භාවයේ දිගාසිරි සම්පත් සැලසේවා. මේ උතුම් කුසලයේ හේතුවෙන් ධර්මාභෝධය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැමදෙනාටම තුනුරුවන් සරණයි.